සල්ලි වියදම් වෙච්ච නිසා අම්මා දුක් වෙනවා කලබලෙන් ඉන්න කතා කරන්නේ නැහැ. ඕවා කල්පනා කරන්න එපා. ඕවා අහලා ඕවා වඩන්න. මිනිස්සුත් භවයට මොනවාරි වැඩක් කරගන්න. ඒකාන්ත වශයෙන් අම්මත් මැරෙනවා. පුතත් මැරෙනවා. දෙන්නම මැරෙනවා. ගෙනියන්න බැරි බවක් දන්නවා. ටිකක් අඬලා කරලා ඊට පස්සේ ඇස් පිලිසිදු වෙනවනේ. ඇස් පිලිසිදු නම් අම්මට කියන්නේ ටිකක් අඬන්නම් මේ ඇස් වේම කබේම හොඳට සුද්ධ වෙලා හොඳට පිලිසිදු වෙනවා කියලා. දැන් පාස් වෙනවා වාගේනේ. ඇස් පාස් වෙනවා කියන එක. ඇස් පාස් වෙන ධර්මයේ දාලා නැද්ද අම්මේ කියලා වල්ලා කියන්නේ. එතකොට මොකද ඒකට හොඳට අඬන්න ඕනේ අම්මේ. අඬන්න ඕනේ ඇස් පාස් වෙන්න. වාදයක් වෙන එක වරදක් නැහැ. ගාගෙන අතන ඉන්න උපාසක මහත්තයා බේත්තේ. ඇඩ්මිට් වෙලා ප්‍රතිකාර ලබන්න. එතකොට තේරෙනවා වාදේ වාදෙන් නවතින්න ඕනේ. මේම වුණාම මේ රෝවල ඇඩ්මිට් වෙන්න වෙනවා කියලා. දැන් උපාසක මහත්තයා එහෙම කිව්වට එයාට ඒ පොඩි ළමයි බල්ටි ගාන ඒවා පෙරලන ඒවා කෑම ටික ලෑත්ති කරන ඒවා ඔක්කොම බලනකොට මේක රෝහලක් වගේ ඉතුනද නැද්ද කියලා කවුද දන්නේ. හරියට බෙල්ලෙක් ගාපුවම කෑම ටික ලෑත්ති මේ බල්ටි ගාන ඔක්කොම ලෙඩ්ඩු තමයි. නම් මේ රෝහලක් මේක. එහෙම යාට දැනුණාද කියලා කවුද දන්නේ. එහෙම හිතෙනවා සමහරවිට. සමහරවිට හිතලා වාඩිලා මේ මොන කර්මයක්ද දන්නේ අපායේ තින්ද ලැබිලානේ. මේ ඉන්නේ ගෙදරක. එයාට හිතෙනවා මං අපායේ ඉන්නවා කියලා. වැරදි නෑ. එයාට එහෙම දැනෙනවා මේක අපායක්. ඇයි කෑ ගන්නවා ටීවී දානවා අර මිනිස්සු දෙන්නේ වාද කරගන්නවා මෙතන බත් කනවා මෙතන බුලත් කක මිනිසුන්ට බයිනවා මේක අපායක්. මේ අපාය නිදාස් වෙනවා. එතකොට මිනිස් බලන අපායෙත් ඉන්නේ මේ නෙමෙයි. අපායෙත් ඉන්නේ මේ මනුස්සයා බොරු කියන නෑ. ඒ මනුස්සයා දැනෙනවා මේක අපායක්මයි කියලා. එයාට දැනෙන්න ඇති. ඒ ගෙදර ඒ කට්ටිය දිහා දකිනකොට මේක හොස්පිටල් එකක් වාගේ දැනෙන්න ඇති. ඒක වරදක් නෙමෙයි. අපට එහෙම දැනුන්නේ නෑ. මිනුවන්සේ ඒක අපට එහෙම කෙනෙකුට චෝදනා කරන්න බෑ. සමහර විට ඒ කින කෙනාට හාමුදුරු මුණ ගස්සන්න ඕනේ. ඒ කින කෙනාට කතා කරන කෙනාට හාමුදුරු මුණ ගස්සන. එයා කැමති නැ සංගයා මුණ ගැහෙන්න. එයා හරි අසත්පුරුෂ කෙනෙක්. එයා වදා ගන්න ක්‍රමයක් නැහැ. එයාව කොහොමරි මාර්ගයට ගන්න ඕනේ. හාමුදුරු කෙනෙක් මුණ ගස්සලා හාමුදුරු කෙනෙක්ගේ අවවාදය අසීලා එයාව ගලව ගන්න ඕනේ. මම හොස්පිටල් එකේ ඉන්නේ. ඔව් කතා කරනවා. ඔව් හාමුදුරු තින්නවා. ඉතින් හරි හරි ආසයි හාමුදුරු මුණ ගැහෙන්න. ඉතින් මාත්‍ය ඉතින් එන්නේ නැහනේ. මාත්‍යා දකින්න ඕනේ කියලා කියනවා. ඉතින් ඒ වගේ අසනීප වෙලා ඉන්නකොට ආම්බු ටිකට් කපන්නේ යයිද දන්නේ නැහැනේ. අපවත් වෙන ඉතින් අවසාන කැමැත්තට පොඩ්ඩක් බලලා එන්න බැරිද? ඒතර යකින් ආ එහෙමද එනම් මම පොඩ්ඩක් සෝට්ලි වේවා දාලා මං එන්න. ටක් ගලන පිටත් වෙලා ගිහලා හොස්පිටල් එකේ ඉන්නවා. අරය එනවා මුණ ගැහෙනවා කතා කරනවා පෑදෙනවා. එතනින් පස්සේ ආ බුදුන් සරණ යනවා. ඒ භවේ rahat වෙනවා. දැන් එයා කියපු බොරුව ඇත්තටම අපායට යන හේතුවක්ද? දෙවිවරු සාදු කියනවා මේ බොරුවෙන් එක්කෙනෙක් rahat වුණානේ. එයාව ගෙන්න ගන්න ඕන නිසා එක කිව්වා මොන අරමුණෙන් කිව්වද අපි දන්නේ නැහනේ. ඇයි අපි අනිත් අයලා දකින්නේ? මම බොරු කිව්වේ නැහැ. හරි මට සතුටු වෙන්න පුළුවන් නේද? දොස්තර මහත්තයා කියනවා මේ ආන්ද්‍රෝ බය වෙන්න එපා. තව සතියකින් ටිකට් කපලා යන්න පුළුවන්. හැබැයි ලේකනේ තින 3 දවසෙන් මැරෙනවා. ආන්ද්‍රෝ බේරන්න බෑ. පිළිකා ඔඩු ගිහලා තිනේ දවස් 3කින් අපුවත් වෙනවා. හැබැයි දොස්තර මහත්තයා කියනවා හාමුදුරනේ ඊළඟ සතියේ ටිකට් කපන්නද ප්‍රශ්න නැද්ද? තව සති දෙකක් ඉන්න කැමැතිද? බෑනේ මහත්තයා වැඩ තියෙනවා 10කම් පින්කම් බාර අරන් තියෙනවානේ. කවදද? ලබන 10 ආ ඒකට යන්න පුළුවන් හාමුදුරනේ. එහෙනම් මේ උන්දට වළඳනවා නේද? එහෙමයි මහත්තයා. එහෙනම් මේ ලබන සතියේ ටිකට් කපන්නම්. තවත් තුනේ නැති වෙනවා. ඒක කියන්නේ. කිව්වනම් අදරාපුවත් වෙනවා උන්වන්සේ. එතකොට සංඝඝාතනය කරයි කියලා උපාසක මහත්තයා අපායට යනවා. හැබැයි බොරු කිව්වම අපායට යන්නේ ඇයි? දවස් 3 යන කෙනා ලබන සතියේ ටිකට් කපනවානේ. ඒ බලාපොරොත්තු නිසා සතිය ජීවත් වෙනවා. බලාපොරොත්තු ඒ සිත ජීවත් කරනවා. දැන් හද මැරෙන්නවනේ. මැරෙන්නේ ඇයි? ලබන සවුඳ ටිකට් කපනවනේ මට. සවුඳ වෙනකම් උනාසාර පණ අල්ලගෙන ඉන්නවා. දවස් 3 නැති වෙන්න ඕන කෙනාට දවස් 4ක් ජීවිත දාන්නේ දීපෙකෙන්. අර උපාසක මත දිව්‍ය ලෝක යනවා. හැබැයි බොරුවක් කියලා මේ දිව්‍ය ලෝක යන්නේ. සක්‍රියක් වෙන කමන්නේ. උට එnder උnder පන්. බොරු කියලා හරි කවන්නේ. උඩට ඇවිල්ලා තිනවා. බලන්න මුසාවාදවලින් දිව්‍ය ලෝක යන මිනිස් ඉඳලා නේ ලෝකේ. ඒක යාගේ චේතනාවට අනුව තීරණය වෙන එකක්. නෑ අපි අපිට සාපේක්ෂව හිතන්නේ අපිට ලෝකේ කිසිම කෙනෙක් කියලා දකින්න අයිතියක් නෑ. දැන් දොස්තර මහත්තයා බොරුවක් කියනවා. මේ පැනඩෝල් නෑනේ. ආන්ද්‍රෝ පැනඩෝල් නෑ. වාස මත පැනඩෝල් නෑ. පැනඩෝල් ඉවරයි. අරබද මෙච්චර ලොකු ගොඩනැගිල්ලක පැනඩෝල් නෑනේ. මොකටද දන්නේ මේව අරන් තියන්නේ නැ කියලා අරිද බයිනවා. ලෙඩට තරහා ගිල්ලා. ප්‍රශ්නේ තියෙන්නේ යාට පැනඩෝල් දෙන්න බෑ. එයා පැනඩෝල් බොනෝ හරියට පැයෙන් පැයට. කැක්කුමට පැනඩෝල් බීලා පැනඩෝල් වැඩි වෙලා ඒකට වෙන ලෙඩක් ඇදෙනවා. එයාව එම අසනීප කරන්න බෑ. එයාව මරන්න බෑ. ඕනකට පැනඩෝල් එයාට උරු කරන්න බෑ. එයාව පුළුවන් තරම් බේර ගන්න ඕනේ අඩු ඖෂධ වලින්. ඒ නිසා ඒක ප්‍රඥාවෙන් ඉතලා තමයි කියන්නේ පැනඩෝල් නැහැ කියලා. ඒක බොරුවක් නෙමෙයි. එයාගේ ජීවිතේට ආරස්තාවට එන්න කියන්නේ. තව පොඩි එකෙක් ඉන්න එයා මේ මුරණ්ඩුයි කැම කන්නේ. ඇයි මට ගෙදර යන්න ඕනේ. හරි. එට ගෙදර යවනවා. කැම කනවාද? ආ එහෙනම් කනවා. එට යවන්න බෑ. එයාව තව මාසයක් තියාගන්න ඕනේ එයාගේ ලෙඩේට. හැබැයි එට ගෙදර යවනවා කෑම කන්න කිව්වම කනවා. පව්ෙන්ද යනවා මේ මාත්‍ය අද එට යවනවා කෑම කන්න කියලා. අද නෑට වගේ. එයාට තේරෙන්නේ මේ ටිකට් කපනකන් යන කතාවක් නෑ කියලා. හැමදාම මේක තමයි කියන්නේ. එට යවනවා අනිවාර්ය. මේ ලියලා තියෙන එට යවනවා. එට කියලා තමයි ලියලා තියෙන. දිනයක් නෑ. එට වෙනවම ආයේ ඒක එට. එක බොරුවක් නෙමෙයි. ඒ ළමයට කෑම කවන්න ඕනේ. ලෙඩ වෙනවනේ. ඖෂධ වලින් කොහමද ඒව ජීවත් කරන්නේ? සේලන් වලින් පුළුවන්ද ජීවිත කරන්නේ? එහෙනම් වැවක් වාගේ සේලන් එකක් අඳලා අඟල විතර බටයක් ගන්න ඕනේ යාට. ඇයි ජීවිත කාලෙම සේලන් වලින් දුවන්න බෑ? කැම කන්න ඕනේ. ටිකට් කපනවා. අද අවස කපනවා. කැම ටික කන්න පුතා කිව්වම ටංගල කනයි. අවස ගෙදර යන්න එපායි. කැම කන අය. ඒක බොරුවක් නෙමෙයි. එයා මොනවා හිතලාද කියන්නේ? චේතනාම් බික්කවේ කම්මං වාගාමයි. එයාගේ චේතනාවට අනුවේ කර්මය හැදෙන්නේ. එයා බොරුවක් කිව්වාවේ අකුසලයක් කළාය කියන්නේ මුලා කළා කියලා තීරණයට අපට එන්න බෑ. බුදුහාමුදුරුවෝ බොරු කියනවා. කසී බාරද්දාජේ ඒ බ්‍රාහ්මණයාට නගුලක් තියෙනවා මට. බිත්තර විත් තියෙනවා. කෙතකුත් තියෙනවා. මං හාලා වපුරලා කන්නේ. අපි හැමෝම දන්නවා බුදුහාමුදුරුවෝ දෙහිම දේවල් නෑ. බුදුහාමුදුරුවෝ පොළොව පෙරන බොරු නෙමේ කියන්නේ. දැන් ළඟ ඉන්න ශ්‍රාවකව දන්නේ බුදුහාමුදුරුවෝ මොකවද? පාත්‍රේ විතරයි තියෙන්නේ. මේ මොකද පොළොව පෙරන බොරු? නගුල් කොයිද බුදුහාමුදුරන්? බිත්තර වි කොයිද? අපි දන්න තර ජේතවනාරාමේ නෑ. බුදුහාමුදුරුවෝ කෙත්වතු නෑ. බුදුහාමුදුරුවෝ බොරුද කියන්නේ නෑ. ඒ ඒ එයාට ඒ ධර්මයේ කියන්න ඕනේ. මගේ බිත්තර වී මගේ ශ්‍රද්ධාව පින්වත් බමුණ තථාගතයන් වහන්සේගේ ධර්මයේ කියන නගුලෙන් තමයි මේ කාන්නේ. සිත තමයි කෙත කියලා එහෙම එක එකට උදාහරණ කියන ඒ ලස්සන්ට කියන උන්වහන්සේ. ඒවා කියලා විස්තර කරාම ඇත්ත තමයි. බුදුහාමුදුරන් නගුලක් තියෙනවා. බුදුහාමුදුරන්ට බිත්තර වී තියෙනවා. කෙතක් තියෙනවා. උන්වහන්සේ අස්වද්දලා කපලා තමයි වළඳන්නේ. ශ්‍රේෂ්ඨ උන්වහන්සේත් ගොවියේ. බලන්න. බුදුහාමුදුර බොරු කිව්වද නෑ? ලෝකේ කවුරු කියන්නේ නැහැ කසිබාරජයේ සූත්‍රයේ කියන කට්ටිය බුදුහාමුදුර බොරු කියනවා කියලා. ඒක පිළිගන්න බෑ. බුදුහාමුදුර ඇත්ත කියන්නේ. ඒ කියන්නේ ඒ මානසිකත්වයෙන්. ඒවා ඒ ප්‍රඥාවට ගෝචර වෙන්නේ නැහැ අපට. අපිට හිතෙන්නේ වැරදි. ලෝකේ කිසිම කෙනෙක් එලා දකින්න එපා. එහෙම එලා දකින්න එක අපේ ලොකු අඩුවක්. නිවැරදිව දකින්න. එයා බොරු කියනවා වගේ මට දැනෙනවා. සමට ඇත්ත කියනවා වෙන්න පුළුවන්. එයා මානසික ලෙඩෙක්. එයා කතා කරන මානසික ලෙඩෙක්. එයා තාම ඉන්නේ හොස්පිටල් එකේ ඉන්නේ මානසිකත්වයෙන්. එයාට සමහර දේවල් මේ උපාදානිය වුණා තමතක වෙන්නේ නැහැ. ඔව් දැන් දොස්තර මහත්තයාලා බෙහෙත් දීලා ගියා මට මේ තව ටිකෙන් මට මේ කෑම හම්බෙනවනේ. එයා ගෙදර ඉඳගෙන කියනවා. ඇයි එයා ඉන්නේ තාම ලෙඩ මානසික රෝවල. එයාට ඒක වැටෙන්නේ නැහැ. එතකොට එයාට සාපේක්ෂව අපි බොරු කියවයි කියලා දඬුවම් කරන්නේ කොහොමද? එයා ලෙඩ. එයා මේ මානසිකත්වය තුල ඉන්නේ. එයා වංචනික ලෙස කියනවා නම් ඒ කර්මයට හම්බෙයි. එයා ශ්‍රද්ධාවෙන් කෙනෙක්ගේ යාපතට කියනවා නම් ඒ කුසලයට එයාට හම්බෙයි. දෙකෙන් කෝකම්බ වුණත් දෙකම අපට හම්බෙන්නේ නැහැ. ඒ දෙකම අපට හම්බෙන්නේ නැහැ. එහෙනම් අපිට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අපි ඒක ආගෙන ඉන්න. අපිට කෝල් කරලා ආවම අපි කියන ආවලාගේ ගෙදර ඉන්නේ. එතකොට අර යාළුවා ඇයි එයා අර හොස්පිටල් එකේ ඉන්නවා කියන්නේ? ඒක මම දන්නේ නැහැ. ඒක ආයියාට කෝල් කරනවා. එයා මෙතන ඉන්නවා. ආයියාට කෝල් කරලා අහගන්න කියනවා. නෑ නෑ එයාත් මගේ ළඟ ඉන්නේ. දැන් එයාට ප්‍රශ්නයක් නෙමෙයි. පාවලා දෙන්නෙත් නෑ. ඇත්ත කියන්නෙත් නෑ. බොරු කියන්නෙත් නෑ. ඇත්ත කියන්නේ නෑ. අපි බොරු කියන්නෙත් නෑ. යාළුවා කිව්වා මේ හොස්පිටල් එකේ ඉන්න එහෙනම් එයාට නැවත කතා කරලා අහන්න. ඔයා කොයි දෙන්නේ? මං ආවලා ගෙදර ඉන්නේ. මම පිරිසිදුයි. එයා පිළිබඳ වාක්‍ය මන් දරන්නේ නැහැ. එයා දැනගන්න ඕනේ කාරියට කියන්න. පාවලා දෙන්නෙත් නැහැ. මේකට කියනවා මේ සම්‍යක් මේ ප්‍රයෝග කියලා. සම්‍යක් ප්‍රයෝග. එයාගේ ආරක්ෂාව විතරයි අසපයා ගන්න. අනිත් අය අනාරක්ෂිත කරන්නෙත් නැහැ, ආරක්ෂිත කරන්නෙත් නැහැ. ඒ වගේම ඒ කට්ටිය දරන්න ඕනේ. කියන්න බෑනේ. ඒක කිව්ව තේ ලඩා මානසිකව මැරෙනවනේ. සනීප වෙන. ඒට උදේ ටිකට් කපනවා. අපි දන්නවා අද රාට නැති වෙනවා කියලා. ඒට උදේ වෙන කර සතුටින් ඉන්නවනේ. මැරෙනකොට එයා දැනගන්නවා. දොස්තර මහත්තයා කිව්වා සතියකින් ටිකට් කපනවා. අද නම් මට තේරෙනවා මැරෙනවා කියලා. මේක හරියන්නේ මොනවාරි තැනක වැරදුනා අපට කියලා. ඒ ඉතදාගෙන මරණයට සූදානම් වෙනවා. හැබැයි එයා මැරෙනවා කියලා අපි කියන්නේ නැහැ. එයාව මරන්නේ නැහැ අපි. මැරෙන්න අරිනවා. මරන්නේ. කිව්වොත් මැරුවා. නොකියුවත් මරෙන්දරිනෝ. ඒක වෙයි, ස්වභාවික වෙයි. අපි කියන්නේ අර ඉස්රාටේඩස් එකේ ලොකුමාත් සිංගප්පූරු ICU එකේ. හරි අමාරුයි. දැන් පොඩ්ඩක් කතා කරනවා. නමුත් හරි අමාරුයි. ඉතින් ඒ නෝනා කතා කළා අපට ඔන්ලයින් එකේ. මොකද මෑණෙනි මේ මාත්‍යා ගොඩාක් අසනීපෙන් ඉන්නවා. අනේ හාමුදුරනේ යා ජීවත් වෙලා ටිකට් කපලා ඇයිද? සම වැඩිලා බැලුවා බෑ. තවත් තුනයි. මරෙන. ඒක දැන් කොහොමද කියන්නේ? කිව්වා දැන් එතන ඉන්න කට්ටියත් මරෙනවනේ. ප්‍රශ්නේ. එයා ජීවත් වෙලා ටිකට් කපලා ලංකාවට එන්න කියලා අපි ආශිර්වාද කරනවා. අපි ආශිර්වාද කරනවා. පොරොන්දු වෙන්නේ. එයා ඉක්මනට සුව වේවා කියලා අපි සංඝයා විසින් අපි ආශිර්වාද කරන. ඔහොම වචන තමයි කිව්වේ. හැබැයි ඒගොල්ලන්ට ප්‍රඥාව නැති නිසා මම නොකිය කියනවා එයා මැරෙන බව කියන එක ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. අපි ආශිර්වාද කරනවා. ඒ උපාසක මාත්‍ය ටිකට් කපලා ඇවිල්ලා අපට දැක බලා ගන්න ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු තමයි වෙන්නේ. එහෙම වෙයි කියලා කිව්වේ නැහැ. ටිකට් කපලා එන එක මම දකිනවා. එහෙම කිව්වේ නැහැ. බලාපොරොත්තු වෙනවා. ඒ වචන හැම එකෙම මම කියනවා ඒක වෙන්නේ නැහැ කියලා. නමුත් ඒගොල්ලන්ට හරි ශක්තිමත්. ආම්ද්‍ර කිව්වා ටිකට් කපලයි ආම්ද්‍රන්ට දැක බලා ගන්න ඒ බලාපොරොත්තුෙන් ඉන්නේ ආම්ද්‍ර. ඒගොල්ලන්ට හරි ශක්තිමත්. ආම්ද්‍රතේම කියන ආම්ද්‍ර ඇත්තමයි කියලා තින්නේ. අපි ඒක සංගවල කියන්නේ. ඇයි යාට ඒක කියන්න බෑ. දවස් තුනේ නැති වුණා. ඊට පස්සේ කතා කළා නේ ආම්ද්‍රනේ මාත් නැති වුණා. ටිකට් කපල ඇවිල්ලා දැක ගන්න බලාපොරොත්තුෙන් හිටියා. ඒ බලාපොරොත්තු සුන් වුණා මෑණියනි. අපට දුකයි. බලන්න එතකොටත් කතාවක් තමයි කියන්නේ. එතකොට ඇත්ත කියන්නේ අපි දැනගෙන හිටිය කියලා කියන්නේ. ඒක කියන්න බෑ. ඒක සම්මිය ප්‍රයෝග. මේ ලෝකේ ඒ වගේ තැන් තියෙන ඒවට එහෙම තමයි කියන්න ඕනේ. උපාසක මාත්‍යා ඉන්න තැනමයි මමත් ඉන්නේ. මට 100ට 100ක් 100 පවත්වන්න බෑ. හැබැයි එක මොහොතක්වත් 80ෙන් ඉන්නත් බෑ මට. එහෙම එකක් තමයි අපටත් වෙලා තියෙන්නේ. එක මොහොතක්වත් 80ෙන් ඉන්නත් බෑ. 100ට 100ම 100 පවත්වන්නත් බෑ. එතකොට උපාසක මාත්‍යාට සාපේක්ෂව මම තමයි පෙරකදෝරුවා. ඒතර සංගය පිළිගන්න නඩු ඔක්කොම ගේන්නේ මගේ ළඟට. නඩු කඩු ඉපදිලා අවුරුදු හතෙන් මාන කළා නම් ඔය ප්‍රශ්න නැහැ නේ සම්න්නත සයිකල් ගන්නෙත් නැහැ ওই විදිහට බැන ගන්නෙ නැහැ ඒක අපේ වරදක් පොඩි කාලේ නිදාගෙන ඉන්නකොට කරපටිය බැන්දේ නැහැ ඇරිලා වන්නකොට මාන වෙලා ගොඩාකේ ඒ වචනවල හෘදය තේරෙන්නේ නැහැ කවුරු කොළඹෙන් කතා කළාම ස්වාමිනාන්සේ ලබන සතියේ කොළඹට වඩිනවද වඩින්න බලාපොරොත්තු වෙනවා අනේ සාදු සාදු කියලා ෆෝන් එක තියෙනවා ලබන සතියේ මිනිස්සු ඇතින් ඔක්කොම සූදානම් වෙලා බලාගෙන ඉන්නවා මම වඩින්නේ නැහැ ඉතින් සතිය ඉවර වෙලා හාමුදුරනේ වැඩි නෑනේ ඔහු මං වැඩි නෑ තමයි. ඒතකොට ඔබ වහන්සේ වඩිනවා කියලා පොරොන්දුනේ. මං ක රෙකෝඩ් කරලා තිබුණා නේ ඒක ආයි හාලා බලන්නකෝ. රෙකෝඩ් කළේ නෑනේ. එහෙනම් මං කියන්නම් ආගන්නකෝ. ලබන සතියේ ඔබ වහන්සේ වඩිනවද? වඩින්න බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තුවක් විතරයි මං කිව්වේ. වඩිනවා කියලා කිව්වේ නෑ. අනේ ආඳුනේ නේ අපි වරදවා තේනවා. වෙන්න පුළුවන්. ඒකත් වෙන්න පුළුවන්. ඒකත් එහෙම තමයි කියලා කියන්නේ. ඔය වරදවා තේරුම් ගත්තා කියලා කියන්නේ. වෙන්න පුළුවන්. ඒකටත් චෝදනාව කෙලින් කියන්නේ. ඒකට කියනවා මේ සම්මා වාචාව කියලා. ඒ වාචාව නිවැරදි වෙන්න ඕනේ. වෙදමාත්‍ය මේ බෙට්ටියක් දෙන්න පුළුවන්ද? එහෙනම් කියලා අහනවා. බෙට්ටිකක් දෙන්න පුළුවන්ද? බෙට්ටිය දෙයි. මේ බෙත් ඕනේ මට. බලන්න මේ වචන දෙකේ වෙනස. බෙට්ටිකක් දෙන්න පුළුවන්ද? බෙත් දෙන්න. ඒ දෙන්න කියන එක බලෙන් ගන්න හදන්නේ. අනිවාර්යෙන් බෙත් දිය යුතුයි කියන තැන ඉන්නවා යා. දෙන්න පුළුවන්ද කියලා කියන එයා බගයපත් වෙනවා බගයපත් වෙනවා ඒක ඒක ශ්‍රේෂ්ඨයි ඒ වචනවල ඒ ඒ අර්ථ වෙනස් උපාසක මාත්‍යා සම්‍යප්ප්‍රෝග යොදන්න දෙපා ඒ ප්‍රඥාව නැහැ උපාසක මාත්‍යා සම්‍යප්ප්‍රෝග යෙදුවොත් ගොඩාක් කට්ටිය මේ ඇඩ්මිට් වෙනවා මේ රෝහල් වල ඇයි ඒගොල්ලන්ට වෙන වෙන ප්‍රශ්න එනවා එනිසා හොඳම දේ තමයි තේරෙන ප්‍රයෝගයේ යොදන එක සාමාන්‍ය විදිහට ඉන්න මමත් සම්‍යප්ප්‍රෝග පාවිච්චි කරන්නේ සාසනීය කටයුතු වලට විතරයි අනිත් තැල් වලට මගේ සම්බන්ධ වෙන්නෙම නැහනේ. ආ ඒක බොරු නෙමෙයි ඇත්තක් නෙමෙයි. ඒ නිසා ඒවට කර්ම හැදෙන්නේ නැහැ. කර්ම පාන මම ලබන සතිය කොළඹට වඩිනවා කියලා ඇත්ත කිව්වෙත් නැහැ. එන්නේ නැහැ කියලා බොරු කිව්වෙත් නැහැ. බලාපොරොත්තු වෙනවා. වැඩියොත් ඇත්ත වෙනවා, නොවැඩියොත් බොරු වෙනවා. දෙකටම අහුවෙන්නේ නැහැ ඒක. ඒ නිසා එයා බලාපොරොත්තු නැතුව ඉන්න ඕනේ. එයා දුර්වල වුණොත් ඒකට සාපේක්ෂව යාට ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්නේ අපට කර්ම හැදෙන්නේ නැහැ. ඇයි ඒක තේරුම් නොගත්ත නිසා ඇති වෙච්ච ප්‍රශ්නයක් ඒක. මාන වෙන්න කලින් මගේ මනසේක ඇවිල්ලා මගෙන් අහනවා රුපියල් 500ක් තියනවද? හරි හිතවත්. හොඳ හිතවත් කෙනෙක්. කතේ සතයක් නැහනේ. අනේ ඊයේ ඇහුවා නම් මට දෙන්න තිබුණා. මේ අතේ සතයක් නැහැ කියනකොට ටැක්සියක් ආවා මම නැගලා ගියා. ඒක මනසට හරියට තරහ. ටැක්සියට ගෙවන්නේ කොහොමද? පර්ස් එකේ 50ක් තියෙනවා. අතේ සතයක් නැත්තනේ කිව්වේ. ඔව්. ඇයි ඒ මනුස්සයාට දුන්නම ආයි ලැබෙන්නේ නැහැ. ඒ මනුස්සයාට දුන්නම ලැබෙන්නේ නැහැ. හිතවත්කමත් යනවා. හිතවත්කම පරිස්සම් කරන්න ඕනේ. ඒ නිසා අතේ සතයක් නැත්තෙම නැහැ. ඊයේ තිබුණා. බැංකුවෙන් ගන්නකොට ඊයේ අතේ තිබුණා. ඊයේ ඇවුවනම් දෙනවා. දැන් අතේ සතයක් නැහැ. එන්නේ ලොකු කාර් එකක්. පැට මං හිතන්නේ කිලෝමීටර් රුපියල් 60ක් විතර ගන්නවා ඒකට. හැබැයි ඒකට ගෙවන්නේ කොහොමද කියන එක ඒ මනුස්සයාට ප්‍රශ්නයක්. ඒ මනුස්සයා ටික කමන අපුණා. මං කිව්වේ ඇත්ත. ඒ මනසට එක වැටුන්නේ නැහැ. ඇයි මේක කිව්වේ කිව්වම ගීගවල් වල ඉන්නකොට මේ වගේ ප්‍රශ්න තියෙනවා. උන්ට හිතවත් කෙනෙක් කියලා බාධාක් කිම දෙන්නව කියලා. ඇත්තටම දන යගේ එක ගන්න බෑ. දුන්නාම අමනාපර මේ කෙනේ හිතවත්කමක් නැහැ. මේ කියන ස්ලෙන්ගතකම ඊට පස්සේ අපට මගහැරලා යනවා අපට මේ ප්‍රශ්නේ නිසා මුණ දෙන්න බෑ මේ ඔක්කොම විනාශ මේ රුපියල් 10,000 නිසා මේ මිනිස්සුක අපට අහිමි වෙනවා සම්‍යක් ප්‍රයෝගයෙන් උත්තරයක් දෙනවා පර්ස් එකේ තියෙන අපේ නෑ නේ අපට කියන්න පුළුවන් අපේ සතපාත් නෑ කියලා එහෙම ගණ්ඩත් පුළුවන් මමම ඉපදෙනවා කියලා ගණ්ඩත් පුළුවන් දෙකටම මම කැමතියි හේතුව බුදුහාමුදුරක තැන කියනවා ආත්මයක් නෑ ඒ නිසා මෙතනින් අර කූඩල්ලා මෙතනින් ඕම තිලා ඕම ඉස්සරහට ඇල්ලුවම පිටවස අතාරිනවා එතකොට මෙතනින් චුතවීමකුත් අතනින් මතුවීමකුත් තියෙන්නේ මේ සංස්කාරවලට ජීවී කට ගන්නවා ඒ සංස්කාරවල ක්‍රියාදාමයක් මෙතන තියෙන්නේ කියලා හැබැයි ජාතක කතාව ගන්නකොට වේලාම බ්‍රාහ්මණයා වෙලා බමුණෙක් ඉඳලා හැමදේම දීලා මේ විදිහට කරලා තපස් රකින්න ගියා එදා වේලාම බ්‍රාහ්මණයා වතෙන් තථාගත මමයි හිටියේ මට දන් දුන්න අරයා මෙතන ඉන්නවා මෙයා මේ නමින් ඉන්නවා එදා වෙස්සන්තර ජාතකයේ මං එක තපස් රකින්න ගියා ඒ බමුණා ආනන්ද තෙරුන් වහන්සේ එතකොට මෙයාමයි එයා කියලා බුදුහාඳුරම සාක්ෂි දරනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ ඒක ඇත්තෙත් නැති නැත්තෙත් නැති හන්තයකින් දේශනා කරන්නේ. දැන් කලින් භවයේ කරපු හැම කුසලයක්ම මට නම් පරිසම් දෙන්නේ. ඒ කුසලේ කරලා තින්නේ කවුද? මමයි. හැබැයි මමමද කරලා තින්නේ? නෑ. මම කියලා නෑ. ඇයි බුදුහාඳුරනේ කියන්නේ සත්‍ය පුද්ගලෙ නෑ කියලා. එහෙනම් මමම නෙමෙයි කරලා තින්නේ. එහෙනම් මට පරිසම් දුන්නේ ඇයි? ඒකට හේතුව මමමයි කරලා තින්නේ. නෑ ඒක තීරණය කරන්න බෑ. දැන් උපාසක මාත්‍යාම ගමුකයි අපි වෙන කෙනෙක් උදාන්න ගන්න උපාසක මාත්‍යා කුසල් කරලා මේ බණ දාන් ඔක්කොම පුරුදු කළා මේ ලොකුවට මේ මාර්ගඵලයක් නෑ බයි පින් දාන් හොඳට කළා දිවි ලෝකේ ගියා. දිවි ලෝකේ ගිහිල්ලා මනුලෝකෙට එන්න ඕනේ දැන්. මනුලෝකෙට එන්න උපාසක මාත්‍යාට මනුලෝකේ තියෙන ආයුෂ මාස එකමාරයි. දැන් මාස එකමාරට පිළිසිඳ අරගෙන ප්‍රසූත වෙලා ඉපදිලා ජීවත් වෙන කාලයක් තියෙනවා. මාසිකාමාරක් කියලා කියන බඩෙන් එළියට එන්න බෑනේ. එහෙනම් ඒකාන්ත වශයෙන්ම බඩේ ගක්සා වෙනවා. එහෙම නැත්නම් බඩේ මැරෙනවා. ඒ ඉපදෙන දරුවාට පිළිසිඳ ගන්න දරුවාට අඩුමතරමින් අවුරුද්දක් ආයුෂ තිබුණොත් මාස 9කින් දරුවා හම්බෙනවානේ. එහෙනම් මාස 4ක් පාක් යාට ජීවත් වෙන්න අවස්ථාව තියෙනවා. වැඩිපුර තිබුණොත් පොඩි කාලේ මැරෙනවා. ඊට වඩා තිබුණොත් තරුණ කාලේ මැරෙනවා. ගොඩාක් තිබුණොත් වයසට ගිහිල්ලා නැත් නැති වෙනවා. ඒක එයාගේන ආයුෂ මත තීරණය වෙන්නේ. බඩ ඇතුලේ ආයුෂ වළඳනවාද ඉපදිලා වළඳනවාද වයසට යනකම් වළඳනවාද කියන එක. ඒක එයාගේන ආයුෂ මත තීරණය වෙන එක. පානාතිපාත හොඳට දැක්කනම් මස් මාංශ වලින් තොර වෙලා හිටියානම් සියලු සත්‍යයන්ට මෛත්‍රිය කරුණාව දයාව අනන්ත වැඩුවානම් වයසට ගිහිල්ලා අවුරුදු 100ක් විතර ඉඳලා 90ක් 80ක් වෙලා ඉඳලා තමයි යන්නේ තියෙන්නේ. සත්තු මරුවානම් අකාලේ සත්තුන්ගේ ජීවිත විනාශ කළානම් ඒ සත්තුන්ගේ මාංශ කාගෙන ලේවලට කෑදරකමින් හිටියානම් අකාලේ තමයි මැරෙන්නේ. එයාව අපට බේරන්න බෑ. සංසාරය බේරෙන්න දෙන්න. සාමාන්‍ය කෙනෙක් මරුණාම මේ ප්‍රශ්නේ මගෙන් ඇහුවා කෙනෙක්. මේ පිටරට ඉන්නකොට සාමින්වංශ කෙනෙක් මරුණාම හරියටම යන තැන කියන්න පුළුවන්ද කියලා මං කියවා ඔව් කියලා. මිනිස්සුත් ඔක්කොම සන්තෝසයි. හැමෝටම තන ගණ ගන්නවා. මං කිය හැමෝටම කියන්න බෑ. ප්‍රශ්නේ ආපු මෙයාට විතරක් කියන්න. කොහෙටද සාමින්වංශ මම මරුණාම යන්නේ? මරුණ ගම යන්නේ මෝචරියට. අනිත් අයට ප්‍රශ්නයක් තියෙනවා කියම ඔක්කොම බිම් බලාගෙන කවුරුත් මරුණම යන තැන ඇවිවේ නෑ. ඇයි? එයාට දීපු උත්තරෙන් ඔක්කොම සෑයිමුට. මරුණම යන්නේ මෝචරියට. මෝචරින් කොහට දන්නේ? ගෙදරට එනවා. ගෙදරින් වලට යනවා. එතනින් පස්සේ මම දන්නේ. එතනින් පස්සේ යන තැන දැනගන්න නම් ඔළුවට තට්ටු කරලා අඳහන් කියන කෙනෙක් ඉන්න. එයාගෙන් ආන්න ඕනේ ඊළඟට යන තැන කොයිද කියලා. එයා කියනවා හරියට. ඒකට මාස 3-4ක් ඉන්න ඕන අර ජීර්ණ වෙලා ඔළු කට එළියට ගන්නවා. ඊපස්සේ ආ තට්ටු කරලා හරියටම තැන කියයි. ඒ ටික අපිට කියන්න බෑ. මේ ටික කියන්න මරණම අනිවාර්ය මෝචරියට යන්නේ. මෝචරියෙන් ගෙදරට එනවා. ගෙදරින් වලට යනවා. නෑ දහම කියන්නේ පිරිනිවන් පාන්න එකක්නේ. මේකෙන් ශාස්ත්‍ර කියන්න ගත්තාම ස්වාමීන් වහන්සේ මේක කෙරවලක් නේ. කෙරවලක්. ඒ භවෙ මම මොනවද කරන්නේ? ඒ භවෙ මොන නමින්ද ඉපදෙන්නේ? කොයි තැනද? ඊට පස්සේ මෙයා ජීවතුන් අතර ඉන්නකොට තැන බලන්න යනවා. ගිලේ පරිසරය බලන. ඒතකොට මේ ගෙදර තමයි මං ඉන්නේ. ඒතකොට මෙයාට තමයි ඉපදෙන්න යන්නේ. හරි වැඩේ. ඉපදෙන්න කලින් යාගේ අම්මයා අඳුරනවා ඊළඟ භවෙ. ලොකු ප්‍රශ්නයක්. සමාජයේ ලොකු ගැටලුවක් මේක ඔප්පු කරන්න බෑ. භවෙ සකස්. ඔව්. එයා නිකන් සකස් කරගන්න. ඒ නිසා එයාට අර මෝචරියේ උදාහරණයක් කිව්වම අනිත් කට්ටිය ප්‍රශ්න අහන්නෙත් නෑ. ඒ කට්ටියත් යන තැන දන්නව නරනවා. ඒ කට්ටියත් දන්නවා.